sangai kairu rayai hirui magi meluvi mamai bobai api sitai sada venuvi madasinaha ratu de tule matanu pini ad hakile madasinaha ratu de tule matanu pini ad hakile sangai kairu rayai hirui magi meluvi mamai obai api sitai sada venuvi madasinaha ratu de tule matanu pini ad hakile madasinaha ratu de tule matanu pini ad hakile ඔබගෙන දුටිමි ඒ සිහින සැබෑරුවේ මිය යනු දුටිමි කොවුල් කීත මගේ සවනේ පිළිරවු දුන්නා අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා madasinaha ratu de tule matanu pini had hakile madasinaha ratu de tule matanu pini had hakile sandai taru virayai hirui mage meluvi mamai obai abe sitai sada venuvi madasinaha ratu de tule matanu pini අද හැකිලි මද සිනහා රතු දෙතුලේ මට නොපෙනී අද හැකිලි